දෙදස් නමේසිට දෙදස් දා හතර දක්වා එකටි කාලි ඇතුළදදි ළමයින් ටේරහිව සිදිවෙච්ච අපරාධ බලහසුළු තිස්ත දහස් දෙසිය පනස්නමයක්. අද මේ සම්බන්ධයෙන් චූදිතයන් හිරබත්තන හෝ වරදකරුම් බාට පත්වෙලා දඩුවම් විඳර පුද්ගලින් සංඛ්‍යා බලන්නකොට හත්සිය දහතුන මේක විහිලු සාගත කරුණක්. අවුරුදු හයක දරුවෙක් ලිංගික අතවරයකට අපචාරයට ලක්ුණාම මේ නඩුව හල් ඉවරෙනකොට ඒ දරුවගේ වයස සමට අවුරුදු 16යි අවුරුදු 15යි. මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මම අධිකරණ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා දරුවන්ට සිදුවෙන අපරාධ ගැන කතා කරනකොට මේ නඩු අහල ඉවර කරන්න කාල පරිච්ඡේදය පුළුවන් නම් මාස 6ක් ඇතුළතදී කෝ අවුරුද්දක් ඇතුළතදී ඒ වගේම තව ඉල්ලීමක් කරා තමයි පුළුවන් නම් ළමයින් වෙනුවෙන් හැම අධිකරණ පද්ධතියකම එක දවසක් ළමා නඩු එහෙීමට